ධර්ම දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැත ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං අදංසා ධම්මස්සවන කාලෝ අයං භගංසා ධම්මස්සවන කාලෝ අයං භදංසා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතිරූපකෝ වත්තික මත්තිකා කුණ්ඩලෝ ච ලෝහද්මාසෝව සුවන්න චන්නෝ චරම්පීකේ පරිවාර චන්නේ අන්තෝ අසුද්ධෝ බහිසෝ බමානාති. සදහවතුනි, මේ සමාජයේ පවතින ගැටලුවක් තමයි පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීමට තියෙන අපහසුකම. එය බාහිර වශයෙන් වගේම අධ්‍යාත්මික වශයෙන්ද ගැටලුවක්. අප කෙනෙක් දුටු පමණින්, ටික කලක් ඇසුරු කළ පමණින්, ඔහු සතු යහපත් ක්‍රියා කීපයක් දුටු පමණින්, ඔහු ඉතා හොඳ කෙනෙක් ආදී වශයෙන් තීරණවලට ලැබෙනවා. පසු කාලීනව හැම දිනාටම ඔහු නැත්නම් එය අපිට තරම් හොඳ නෑ කියලා සිතන කාලයක් වෙනවා. ඒ වගේම තමයි ඒකේ ඇතුළත පැත්ත. අප දිනක් ඇසුරු කළ පමණින් සිත පහළ වෙන බාහිර ක්‍රියාකාරකමක් ටික දවසක් දුටු පමණින්, දවසක් කතා කළ පමණින් ඔවුන් සම්පූර්ණ පුද්ගලින්නේ අධ්‍යාත්මික පාරිශුද්ධියට පත් වන පුද්ගලයන්යයි, ඒ මාර්ගෝපදේශකත්වයට සූදානම් පුද්ගලයන්යයි සිතනවා නම් අර වගේම තමයි තමයි. ඒ නිසා අප අද අපේ ධර්ම දේශනාව වන්නේ පුද්ගලයා හඳුනා ගැනීම. අපි මේ දේශනාවේ ප්‍රධාන වශයෙන් කරුණු පැහැදිලි කරන ලබන්නේ බාහිර පුද්ගලයා හඳුනා ගැනීමට නෙවෙයි, අධ්‍යාත්මික පුද්ගලෙක් හඳුනා ගැනීමට. බාහිර වුණත් පරිරැකියාවකට ගියාකම පරිවාස කාලයක් දෙනවා වගේ මේ හඳුනා ගැනීම වලට විශේෂයෙන් ජීවිතයේ අවසානයේ දක්වා එකට ගෙවන්න සිද්ධ වෙන විවාහය වැනි හඳුනා ගැනීම වලට පරිවාස කාලයේ තියෙනවා නම් හොඳයි. ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න පුද්ගලයා සම්පූර්ණයෙන්ම හඳුනා ගන්න අතුරු ටිකක් කල් ගන්න වෙනවා. එක ඇවතුමකින් පැවතුමකින් ගන්න තීරණ වැරදි බව මේ සමාජයේ හැම දිනාටම ප්‍රත්‍යක්ෂ වෙලා ඇති. මේ කරුණු සලකා බැලීමේදී ඒක අදාළ බුද්ධ දේශනාවන් අපිට හොයා ගන්න පුළුවන්. බුදුජානන් වහන්සේත් ඒබඳු සත්‍යයන්ට නැත්නම් ඒබඳු අත්දැකීම් වලට මුහුණ දුන්න අවස්ථාවලදී පුද්ගලයේ හඳුනා ගැනීම සඳහා භාවිත අපේතු නිර්ණායකයන් දේශනා කරලා තිබෙනවා. එදා උන්වහන්සේ ඒක දේශනා කරලා තිබුණේ කොසල් සංයුත්තේ කොසල් රජවරුගේ. නමුත් අපි අද ඒක කතා කරන්නේ අද ජීවත් වෙන අපාරභයත් කියන එක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ වැඩ වසන සමයක කුසල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමෝත විත් විවෘත කොටසේ සම්සභා මණ්ඩපයේ නෙවෙයි සමහර විට පාර පෙනෙන පාරට එළියට එන කොටසේ වැඩ සිටි අවස්ථාවක තමයි බුදුරජාණන් වහන්සේව මුණගැසුණයි කියලා තියෙන්නේ. එනම් මේ මුණගැසුණ අවස්ථාවේදී මොහොතක් ක්‍රියා යනකොට බුදුරජාණන් වහන්සේ දිව්‍යාක්ෂර පෙන්වන පරිදි කුසල රජුරවන්ටත් පෙන්වන පරිදි මාර්ගයේ කණ්ඩායමක් හම්බුණා කිරිසක්. නිගන්තේන සබ්දෙනෙක්, ගැටලේන සබ්දෙනෙක්, අතීලේන සබ්දෙනෙක් ඒකසාරකකින් හබ්දෙනෙක් ආදී වශයෙන් සඳහන් කරනවා. ඒ කවුද කියන එක විස්තර කරන්න මම මෙතන කාලය ගන්නෙ නැහැ. එදා හිටියනේ අධ්‍යාත්මික ගවේෂණික යුවල් දරල අපහැරලා ගිය අය විවිධ නම් වශයෙන් හඳුන්වන්න ලැබුවා. ඒ රැවුල් වවාගෙන සමහර විට අපි සුදැඳුම් නැඳගෙන සමහර සංචාරක විලාසයෙන් යන අවශ්‍ය උපකරණ අරගෙන තමයි මේ එන්න මේ දුතු පොසොල් රජතුමාට බුදුරජාණන් වහන්සේ අමතක වුණා. එක ධනිස්සක් තියාගෙන අර පැත්තට වැඳගෙන අර යනායක හඳුන්වා දෙනවා පොසොල් රජතුමා. ස්වාමීනි මම කොසල් රජ වෙමි. ස්වාමීනි මම පොසොල් රජ වෙමි කියලා. එහෙම වුන් ටිකක් වෙලා ගියයින් පසුව බුදුරජාණන් වහන්සේ වෙත හැරුණ කොසල් රජතුමා ස්වාමීනි මේ ලෝකේ රහතුන් කියලා යම් පිරිසක් ඉන්නවා නම් ඒ අය අතරට ගන්න පුළුවන් කොටසක් තමයි අර ගියේ කියලා බුදුහාමුදුරුවන්ට මේ ඒ අය පිරිස පිළිබඳව හඳුන්වා දෙනවා කියලා දෙනවා. මෙන්න මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේ අපි අදාළ කාරණේ පැහැදිලි කරන්නේ. අපි කිව්ව කාරණේ මල් ගඳ විලවුන් දරන පස්කම් සෝවිඳින ගෘහස්ත ජීවිතයක් ගත කරන ඔබට කෙනෙකුගේ ඇඳුම් පැළඳුම් දිහා බැලීමෙන් ඔවුන් හඳුනා ගන්න පුළුවන් කියලා හිතනවා නම් හිතමනි ඒක වැරදිලා. දැන් මෙතන හඳුනා ගැනීම කියලා කියන්නේ අර රහතුන් කියන වචනේ අර කියන්නේ මේ රහත් ධනේතාවක් පිටත් තමයි මේ ගියේ කියලා කිව්වේ. අපි රහතුන්ව කියන්නේ නැතුව අපි ගන්නවා මේ අධ්‍යාත්මික පැත්ත පිළිබඳව හඳුනා ගැනීමට අවශ්‍ය සාධක. අනේ මේ පිළිබඳව කතා කරන බුදුරජාණන් වහන්සේ පිළිබඳ දේශනා කරන බුදුරජාණන් වහන්සේ තමයි පොතල් රජතුමාට මේ හඳුනා ගැනීමට අවශ්‍ය නිර්ණායකයන් හතර දේශනා කරන්න ලැබුවේ. සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං අන්න හඳුනා ගන්න විදිහ. යමෙක් හඳුනා ගන්න අවශ්‍ය නම් ඔහු සමග යමේන කරන කටයුතු වලදී එකට කාලයක් ගත කරන්න වෙනවා. සීලේ කියන එකට පෙන්වන්නේ අපි අද සමාජය සලකන විදිහට සුදු වෙනමක් කරන එක කරනවා වාඩි ලයින් එක නෙමෙයි. කායික වාචික මානසික සංවරය. එතකොට එක මොහොතක දකින්න බෑ. ඔහු කරන් තියෙන කාරණාවලදී තමයි ඔහුත් සමග ඉන්නකොට ඒ කියන මත්තමේ කායික වාචික මනස මානසික සංවරයක් අවංක භාවයක් කොහෙදක් කොහක නොවන භාවයක් තියනවද කියලා කෙනෙකුට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා. සංචිකෝ දීගේන අබ්දුනා ඉතර මනසිකරොන්තු නෝ අමනසිකරොන් තරොතු සංයෝතා නෝ දුප්පඤ්ඤ වචන කීපෙකුත් වෙනවා. එහෙම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මද කලකින් නෙවෙයි දීඝ කලක් ඔහු පිළිබඳව ඒ චර්යාරතාවන් පිළිබඳව අස්පියානෙති සිමෙන්නේ නෙවෙයි මෙනෙහි කිරීමෙන් සංසම්බනේ කිරීමෙන් මොමෙනෙහි කිරීමෙන් නෙවෙයි ඒකත් කාටද දුෂ්ප්‍රඥයෙකුට නෙවෙයි ප්‍රඥාවන්තයෙක් බලන්නකෝ බරණක ඉසිපතනාරාමයේ බලා වැඩම කරන බුදුරජාණන් වහන්සේ දකින පස්සක තවසන්ත බුදුන් හඳුනා ගන්න පුළුවන් නැහැ කියලා කියනවාද? ඒ වතර හයක් ඇසුරු කරලත් හොඳම හඳුනා ගන්න පුළුවන් පිරිස තම ළඟම හිටපු හිතුවත උන් කියන්නේ බුදු වෙන්න බැරුවයි එන්නේ කියලා. ඒකයි මේ අධ්‍යාත්මික හඳුනා ගැනීම කියන එක අපි අද භාවිතා කරන නිර්මායකයන් වැරදි වෙන්න පුළුවන් මම. කොහොන් තපස් කියන වචනයක් ඉවත් තිබුණා ඔය දුෂ්කර ප්‍රතිපදා අනුගමනය කරන්න කරන්නම් කෙරෙහි හරියට ලැබී ආවා. ගරු කළා, පැදුම් පිදුම් කළා, කෑම බීම සැපයුවා. පාහිය පිළිබඳ කතාව ගත්තහම ඔබට මේක තේරෙයි. පාහියට උපකාර කරන උතුරට එන්නේ අවක් මොදපත් වෙලා. ඇඳුම් නැතු එන්නේ. සමාජයට මුහුණ දෙන්න බැරි නිසා ගරුතුතු නැත්තම් ගහක තියෙන වීලිච් පොතු වලින් තමයි ඇඳුම් හදාගන්නේ. ඒකයි දාරුශීලී වෙන්නේ. නමුත් දකිනාය කල්පනා කරන්නේ උද්ද තපස්සක් කෙනෙක් පිළිවිල පීම දත්ත ආසාව අතහැරලා මේ කියලා තමයි සලකන්න ගන්නේ. ඒකයි මම අර කිව්ව කොහොම තපස් කියන වදනේ ව්‍යාජයක් වේද බාහිර දැක්මත ඒ පෙන්වන්නේ ප්‍රවදුන ආකාරය. වර්තමාන සමාජයේදී අපිට මේක තේරුම් ගන්න වෙනවා. අප ඇසුරු කරන අය ඇසුරු කිරීමේදී උන් කෙබඳු තත්ත්වයක ඉන්නවද කියන එක තේරුම් ගන්න වචනකින් දෙකකින් පුළුවන්කමක් ඇතිවන්නේ නැහැ. සීල කියන වචනේ ඔබ ගණේවි පංචශීලයේ අටපීලයේ ආදී වශයෙන් බාහිර ඉස්සපද සංවරයේද සමාජයේ තිබී ඒවා එහෙම තියෙනත් අවශ්‍යයි. මා දකින්න ඉතිහාසයක් අනවශ්‍ය තැන පමණක් නොව අවශ්‍ය තැන වීද පුද්ගල සම්බන්ධතා පැත්වීමේදී සමාජයේ අවුල් වෙන ආකාරයෙන් තවත් කෙනෙකුගේ හිතේ ද්වේෂය ඇවිස් වෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් මා දකින්න එතන ඔය කියන සීලය තියෙනවා කියලා. ඒකයි අපි එකට කියන්නේ කායික වාචික සංවරය. වචන තෝරා බේරාම කතා කිරීම. සුස අවස්ථා බලා කතා කිරීම. අවශ්‍ය දේ පමණක් කතා කිරීම. අනවශ්‍ය දේ බැහැර කිරීම. මොකද මේ පොදුන් සමාජයක් නම් ජීවත් වෙලා ඉන්නේ ඔවුන් හැම දිනාගම චිත්ත සංතානයන්හි නොසන්සුන් වීමට අවශ්‍ය මූලයන් පවතිනවා. අපි ඒකට කියන්නේ ලෝභ මොහ දේශ මොහ කියලා. ඒක හරියට අර වායුවට යොත් නැතුව තද වෙලා ඉන්න තියෙන අසුචි ගොඩක් ඒක ගන්ධයක් හමන්නේ නැහැ සමහර විට සුදුින් කට්ටක් වගේ හැදිලා තියෙන නිසා. ඇවුස්සුවොත් මොකද වෙන්නේ? ගන්ධය එනවා. අන්න ඒ වගේ මේ පොදුන් ස්වභාවයන් අවශ්‍යනේ අසුචි ගොඩක් අවශ්‍යනවා කියලා. ඒක නිවසේදී ඇවුස්සුවක්, මහමගදී ඇවුස්සුවක්, බස්සකදී ඇවුස්සුවක්, දුම්රියකලකදී ඇවුස්සුවක්. එනි හම් වෙන්න විපාක අනිතු විපාකයි. ඔය ආවේගශීලී හැඟීම් කියන තැන ඔබට පේනවා මේ සිද්ධිය. එතකොට මේ පොහුදුන් ස්වභාවයේ මානසිකත්වය දන්න කෙනා ඔවුන්ගෙන් ඉල්ල වෙන මේ අදුපාඩුකෝ වදබංගකෝ නැත්තම් කාරණාවලදී අන්න අර කියන සීලේන කියන එක පෙන්වන්නේ ඒකයි. ඔහු අහිංසකෙක් නැත්තම් ඔහු නොදන්න කෙනෙක් කියන හැඟීම තුළ සංසුන් වෙන්න පුළුවන්කමක් කියන හැරුණාම ඔහු කළ කීදේට පේන්ති අරගෙන නැවත ප්‍රතික්‍රියා දක්වන්නට යාම තුළ අර කිව්ව කායික වාචික මානසික සංවරයේ සීලිය උළඟ නැති බව සමාජයට ප්‍රදර්ශනය කරනවා. ඒකයි මේ පෙන්වන්නේ. එක්ක වාසය කිරීමෙන් බොහෝ කලක් ඒ වගේම ඒවා පිළිබඳ කල්පනා කර බලන්නාට ඒ වගේම ඥානවන්තයාට තමයි මේ පුද්ගලයා කිබඳු කෙනෙක්දයි හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. දෙවෙනි කාරණේට අපි යනවා. සංඝෝහාරේන කෝ මහරජ සෝතේයන් වෙද්දම් පෝහාරේන යෝහාරතිමින් සංඝෝහාරේන එක්ක කතා බහ කිරීමෙන් කෙනෙක් සතු පවිත්‍රතාවය තේරුම් ගන්න. එතකොට අර වගේම එක දවසකින් දෙකකින් නෙමෙයි දිගුකලකින් මෙනෙහි කරන්නාටයි නොමෙනෙහි කරන්නාට නොවේ ඥානවන්තයාටයි නොනැත්තාට නොවේ එකටත් එක බල පානවා. කතා බහ කිරීම බලන්න කල්පනා කරලා කතා බහ කියන වචනේ ගන්නකොට මා ඔබට යම් කරුණක් දෙන්නවා. බලන්න ඔබේ කතාණ්ඩෙහි විවිධ ස්වභාවයන්. ඔබ සතුටින් නම් ඉන්නේ, ඔබ බයෙන් නම් ඉන්නේ, ඔබ තරහින් නම් ඉන්නේ, ඔබ දුකින් නම් ඉන්නේ. මේ හැඟීම් වලට අනුව ඔබේ කතාණ්ඩේ ස්වභාවය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා නේ. නම් කතාණ්ඩ යනොත් යම් කිසි සිතෙහි පවතින ස්වභාවයක ප්‍රකාශනයක්. එතකොට අපට ව්‍යවහාර ස්වභාවයෙන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පුද්ගලයා කෙවුරු තත්ත්වෙ කෙනෙක්ද කියන එක. දැන් බලන්න සද්ධර්ම රත්නාවලියේ පවතිනවා කුම්භගෝසක සිටුමාගේ කතාව. ඒ මං කතාව ඔක්කොම කියන්නේ නැහැ. ඔහුට පැවරුම රැකියාව තමයි වැලට යනයි උදෑසන නැගිටලා ශබ්ද කරලා ගෝසට ගෝසාපවත්තල අවදි කරන එක. රජතුමාට ඇහෙන්නේ මොකද කතාවද? කතාවේ ඇහිලා ඔහු රජතුමා කල්පනා කරන්නේ මේ පුද්ගලයා නම් මේ කියන දිලින්දෙක් වෙන්නත් බෑ මහ විශාල සම්පතක් කියන කෙනෙක් කියලා. ඒ පිළිබඳව ශාස්ත්‍රයක් තිබුණ නිසා රජතුමා ඒක තේරුම් ගන්නේ. මේ ශාස්ත්‍රය අදටත් අපි පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. කතහඬ යනු කෙලෙස් සහිත ස්වභාවය සහ නිකෙලෙස් සහිත ස්වභාවය කෙලෙස් යටපත් කරන ස්වභාවය ප්‍රක්ෂේපණයක් නැත්නම් ඉදිරිපත් කිරීමක්. එතකොට කෙනෙකුට උත්සාහයෙන් ටික වේලාවක් ශාන්ත වෙලා ඉන්න පුළුවන්. නමුත් ඔහුට දකින්නහන් ලැබෙන කරුණ නිසා ඔහු නොසන්සුන් වුණොත් එහෙම කේන්තිගත්ොත් එහෙම අර පිළිච්ච ආදරණීය සංවර කතහඬ වෙනුවට එක බිඳි යාමක් සිදු වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මේ සමාජයේදී යම්කිසි පුද්ගලයෙකුගේ දැන් ඔය නිහිරි කතහඬ ඇත්තන් අතරක් ගස්ථාන එහෙම කියලා ඒ කාලෙත් දෙක හැවිලි කරලා තිබෙන්නේ. කතහඬ නිහිරි වෙන්නේ නිකම්ම නෙවෙයි. ඒක රෝගී නිසා එනස් වෙන ආකාරයක් වෙනම තියෙනවා සම්පෙන් රෝග ආදි නිසා. නමුත් දැන් කුංචි දරුවෙකුගේ කතහඬේ ලාගන්නා සුලභ ස්වභාවයක් පවතින්නේ අර තියෙන නිකලෙස් නිකලෙස්ම කියන්නේ. නමුත් ලෝක දිය සමාහවල තියෙන අවම භාවය නිසා කෙනෙක් සබ්බැඩි කේන්තියක් අරගෙන පරිසවකමක් ප්‍රකාශ කරනකොට එතන තියනවාද ලායන්විත බවක් හරි කංකළු බවක් හරි. එතකොට අර වචනයට දේශේ කලවම් එනිසා වචනයේ ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය කලවම් වෙනකොට ඒ වචන ප්‍රිය වචන වන්නේ නැහැ. ඒ වචන ස්වභාවය අර කියන ආකාරයට පවිත්‍ර වචන වන්නේ නැහැ. පවිත්‍ර වචන පවතින්නේ එහෙමනම් චිත්ත සංතානයන්හි කිසි අම්මා ආකාරයක සෝභදේශ මෝහයන්ගේ අවමයක් පාලනයක් ප්‍රහාණ කිරීමක් තුළ කියන එක තේරෙනවා. ඔබ මේක ඊට වඩා මම මේක විස්තර කරන්න කැමති නැහැ. ඔබ මේක සමාජයේ ඇසිරෙනකොට කල්පනා කරලා බලලා හොඳින් හිතලා බලලා පුද්ගලින් හඳුනා ගැනීමේදී මේක උපයෝගී කරගන්න. කිසියම් ආකාරයක අත්වත්මන් සමාජයේ පවතින පරිදි පුවත් අපෙන් නොවුවන්නේ නෝ තවත් මගින් විශාල ප්‍රචාරයක් ගිය පමණින් එහෙම කෙනෙක් මනින්න යන එක නෙමෙයි යත් සිද්ධි. අපිට එතන තේරුම් ගන්න අවශ්‍ය වෙනවා පවිත්‍ර බව කියන වචනේ මේ එතන පෙන්වන්නේ. සෝචියම් කියන එක. අපි කතා කරනවා මෙහෙම සාමාන්‍යයෙන් ඔය තේරුම් ගැනීමේදී එක එක්කෙනා සතුව පවතින වචන කෝෂයක් පවතිනවා. ඒක උඩ රටට පහත රටට දකුණට වෙනස් වෙන්න පුළුවන්. ඒක නෙමෙයි මා මේ පෙන්නන්නේ. දැන් අර ඒ කාලේ එක බ්‍රාහ්මණ පුත්‍රයෙක් පැවිදිලා කතා කරනකොට උන්ව රහතන් වහන්සේ වෙලා කෙනෙක් වෙලා ඉඳලා වසලිය කියලා කතා කරන්න පුරුදු නැහැ කියලා කිව්වා. ඇයි මේ වසල විවාහය ආවේ කියලා බැලුවම සංසාරික පුරුද්දෙන් කියලා කිව්වා. එතන වචනේ කතා කරාට එතන ලෝභදේශ මොහනේ. නමුත් මා මේ කතා කරන්න හදන්නේ වචනේට ලෝභදේශ මොහ එකතු කරපුවා. එතන ඒ පුද්ගලයා පිළිබඳ අපිට මන ගන්න පුළුවන්. ඔකට ලස්සන ගාථාවක් තියෙනවා අංගුත්තර නිකායේ එක සූත්‍රයක. පුරිසස්සහි ජාතස්ස කුටාරි ජායතේ මොකී. උපදිනකොටම මේ පුරුෂයෝ කටේ කෙටේරියක් තියාන උපදිනවලු. හැබැයි කවුද? බාලෝ. යාය චින්දති අත්තානම් බාලෝ දුබ්භාෂිතම් බනේ. බාල තැනැත්ත අනෝන තැනැත්තා දුර්භාෂිත අන්න වචනාව. ලෝභදේශ මොහ මූලික කොටගත් භාෂිත කතා කරලා යාය චින්දති අත්තානම්. ඒකෙන් යාය ඒකෙන් චින්දති කපා ගන්නවා කවුද? අත්තානම් තමයි. එතකොට මේ දුර්භාෂිත භාවිතා කරන්ට යාම තුද අනුන්ට තමයි අපි පළව කපන්න හදන විදවන්න හදන. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තමන්න තමන්ගේ වල කපා ගන්නවා කියන්නේ. මේ සමාජයේ විස බැලීම තුල අපට හොඳට පේනවා මේ කියන වචන සංවරය ගන්නට තරම් දියුණු මනසක් නැතුව නිරන්තරයෙන් ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉඩපිටියකදී මහමගදී ආහනනතරකදී තවත් ප්‍රශ්නයකදී තව ඇති වෙන පුංචි පුංචි උද්ඝෝෂණවලදී වචන ප්‍රකාශ වෙන ආකාරය. එහෙනම් අපට මේ පාරිශුද්ධත්වය ඇති කරගන්නට කොහොමද කරන්නේ? හිත වඩා එහාට ගිය ඇතුළත පිරිසිදුකමක් ඇති වෙනකොට තමයි වචන කියෙන්නේ ලස්සන වෙන්නේ. මා දකිනවා මෙන්න මෙහෙම දෙයක්. පුතග්ජන ස්වභාවය තුළ ළමා කාලයේ පටන් ක්‍රමයෙන් වයසට යාමත් එක්කලා ධනවත් වෙන්න පුළුවන්, උගත් වෙන්න පුළුවන්, බුද්ධිමත් වෙන්නත් පුළුවන්, ඒ පින්දහම් කරනවා වෙන්නත් පුළුවන්. නමුත් ස්වභාවයෙන්ම වයස යනවා වගේම මේ සිතේ තියෙන ලෝභ දේශ මොහයන්ගේ වැඩි වීමක් සිදු වෙනවා. ඒ නිසාම තමයි වත්මන් සමාජයේ වැඩිහිටියන් සම්බන්ධයෙන් කතා කරන දරුවන් සවා කියන්නේ ඉස්සරවගෙන මේ අපේ අම්මලා දැන් හරි තරහ එනවා, හරි පිටුවක්කාරයි කියන දේ මහන්නේ. ඔය අර්ථ ප්‍රතිපලය. ඇතුළතින් ලෝභ දේශ මොහයන්ගේ වැඩි වීමේ ප්‍රතිපලය. නමුත් ධර්මයේ තේරුම් ගත්තොත් වෙන්නේ නෝක නෙවෙයි. එන්නට එන්නට කටහඬ සෞම්‍ය වෙන එක මිහිරි වෙන එක වෙන්නේ. මේ මා පැහැදිලි කරපු කාරණාවන් ටිකක් කල්පනා කරලා බලන්න සමාජයේ මේ ගැටුම් වලට මුල් වෙන්නේ අර තියෙන මේ ක්‍රිටේරිය නෙවෙයිද කියලා. කටේ තියෙන ක්‍රිටේරිය නෙවෙයිද කියලා. ඒ නිසා තමයි අපට අර බලෙන් පාලනය කර ගැනීමක් වෙනුවට අර ඇතුළතින් කවුරු හරි යම් දිනක කෙනෙක් යම් දෙයක් කිව්වහම ඒ බාර අරගෙන ඒකට ප්‍රතිඋත්තර දීමක් වශයෙන් දෙල්ලෙන් අනිනවා වගේ එහෙම කටයුතු කරන්නේ අනේක සදහවත් බෞද්ධයන් සතු ක්‍රියාවක් නොවන බව. ඒවා අවුලින් අවුලටපත් වෙන වැඩ ඇරුණාම ප්‍රශ්න විසඳෙන ක්‍රියා නොවන බව තේරුම් ගන්න වෙනවා. ඒ පිළිබඳව අපි තව ටිකක් එහාට යනකොට කතා කරනවා මේ මොකද්ද මේ සිද්ධිය කියන එක පිළිබඳව ඊළඟ කාරණාවල. අපි තේරිකාරයන් සත්‍යම් ආගත ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බු. මොන තව කාරණයක් ආවා. ඔබට අපට නැත්නම් බහුතර සමාජයේද කෙනෙක් ගැටලුවකට මුහුණ දුන්නම අවවාද දෙන්න පුළුවන් ගණන් ගන්න එපා වගේ. තමන්ට ගැටලුව නැති නිසා. නමුත් පුහුදුන් සමාධිය තමන් ගැටලුවටපත් වෙනකොට අර අනිත්‍යයට දීපු අවවාදයේ ඒකට තමන් දෙන්න වෙනවා. ඒ තරමට නොසන්සුන් වෙනවා. ආපදාසු කල්පනා කරලා බලන්න. යම්කිසි පුද්ගලයෙක් අධ්‍යාත්මික වශයෙන් දියුණුවේ කියලා කිව්වට ඔබට මේ කරදරයකදී කරදර කියලා කියන්නේ ලාභාලාභ සතුටු ඉඳාප සංසාර කියලා කතා කරන අරලෝ ධාමයට ඇති කාරණය තමයි මේ නාපදාසු කියලා කියන්නේ. ඝන විනාශයකදී ඥාති හානියකදී ඒ වගේ සිදුවන බලාපොරොත්තු වන කාරණයකදී පුද්ගලයා සතු අධ්‍යාත්මික දියුණුව හොයාගන්න හොදකන අනිත්‍යය වගේම අනවදනවා වැළපෙනවා නම් හැපෙනවා නම් පිනතුලා වැටෙනවා නම් අන්න කොට හොයා ගන්න පුළුවන් කොදී උණු කරගත්ත මානසිකත්වය ආඥා මේ පිළිබඳව ලෝක ධර්ම සූත්‍රයේ සඳහන් කරන කරුණ මතක් කරගන්න. අසුතුවත් පුතඥයාට අටලෝධම ඇති වෙනවා. සුතුවත් අරිය ශ්‍රාවකයාටත් ඒ අටලෝධමමයි. නමුත් අසුතුත් පුතඥයා එක මම කොට මගේ කොට මගේ ආත්ම කොට බාර ගන්න නිසා තමයි මේ සියල්ල කරා ගන්න බැරි වෙන්නේ. සුතුත් අරිය ශ්‍රාවකයාට එතන තියෙනවා ධර්මයෙන් යන පියාවේ. ධර්මයෙන් යන සරණ. ඒ නිසා ඔහු නැත්තං ඇය එබඳු අවස්ථාවක එක අර අල්ලා ගැනීම නැමැති මුලාවට යන්නේ නැහැ. මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්න නැහැ. ඒක ප්‍රස ධර්මයක් වශයෙන් දකිනවා. අන්න එතකොට තමයි අර දරා ගැනීමේ ශක්තිය එන්නේ. දැන් භෝග සූත්‍රයේ උපමාවක් වශයෙන් නැත්නම් උපකාර දැක්වීමක් වශයෙන් ගත්තොත් එහෙනම් භෞෝග සම්පත් උපයා ගන්නට සපයා ගන්නට ප්‍රවේශම් කරන්න පරිහරණය කරන්න එපායයි දේශනා කරපු දහමක් නැහැ. පංචමී වික්කුවේ ආනිසංසා භෝග භෝගවල යහපත් ප්‍රතිපාක හැබැයි උන්වහන්සේ පදාරනවා ආදීනවා භෝගීසු මේ භෞෝග සම්පත් පරිහරණය කරන්න යාම තුළ අයහපත් විපාක ටිකකුත් තියෙනවා. අයහපත් විපාක තියෙනවායි කියලා අනන්ත දුරන් වැළපෙන්න ජීවිතය නැති කරගන්න කියලා උන්වහන්සේ වදාරන්නේ. අන්න එතෙන්ට මුහුණ දෙන්නට පුළුවන් වෙන ශක්තිය තමයි බුදු සමයෙන් දෙන්නේ. අතක් කරගන්නට. රාජ සාධාරණ අභෝග, චෝර සාධාරණ අභෝග, අග්නි සාධාරණ අභෝග, සුදක සාධාරණ අභෝග, අපේහි දායාද සම්පදායාද සම්ප්‍රෝස, අපේහි සම්ප්‍රෝස දායාද සාධාරණ අභෝග අදලා වගේ තමයි. භෞෝග සම්පත් ඔබට විතරක් නෙමෙයි, ගින්නට උරුමයි, ජලයට උරුමයි, සොරසතරන්ට උරුමයි, ඒ වගේම අකමැතියටත් උරුමයි, කුරුම්ටත් උරුමයි. අනේ ඉබ්බඳු තත්ත්වයන් කිවි ඔබ මොන දෙන්නේ කොහමද? මට මතකයි මේ ඊයේ පෙරදා මගේ සවනට වැටුණු වදනක්. මුදලක් හොයාගෙන අම්මා කෙනෙක් නගරයට ගොස් දරුවන්ට අලුත් ලැබුම් අරගෙන එනවා. ඈකට අමතක වීමක් නිසා ඈ ගම ළඟ කඩේක තියලා දෙවර යනවා. දෙවර ගියාමයි මතක් වෙන්නේ. ඇවිත් බලනකොට ඇඳුම් පිට නැහැ. දැන් ඈ ඒක ගෙනිච්ච කෙනාට සාප කරනවා කියන්නේ ලයිඩද? කාගේද වර? ඈටයි බැරි වුනේ. වැරදි කාර්ය අනිත්‍යයි. අන්නේ වගේ මේ වගේ තත්ත්වයන්ට පත් වුණාම සාපයක් පිටින් එනවා. මේ සාපය තමයි අර ලෝභ දේශ මොහෙන් එතපිලා කරන වචන ක්‍රියාවලිය. එතකොට අන්නේ වගේ තැනකදී අපිට තේරෙනවා මේ කම්පාව දරා ගන්න ශක්තිය නැති බව. අපි මේ අකට මේ දරා ගන්න කොහොමද මේ කියන කෙලි කරන්නේ නැත්තම් මේ ධර්ම දේශනා වැඩක් වෙන්නේ නැහැ. මේ නිසාම තමයි මා අනුමත කරන්නේ නැත්තේ ওই බඳු ප්‍රකාශන. යම් කිසි බුද්ධලේක් සම්බන්ධයෙන් ඔහු විනාශ කරන්න අපි කතා කරන ඔය කරන වැඩ. වේද අපි වට කියන්නේ ශාන්ති කර්ම කියලා නන්නේ මේ තවත් වචනයක් පාවිච්චි කරනවා. ශාන්ති කර්ම කියන්නේ යහපතක් කරන කියන තේරෙන්නේ. පොල් ගැහිලි ආදී කොට ඇති නැත් දේවල්. මොකක් කොයි වගේ දෙයක් හිතාගෙන මෙහෙම කරන ඇත්තේ? හතුරාට හත්තක් සැලසේවා කියලා. යන්නම් දේවල් වලට ගිහිල්ලා මොන මොනවද කරන අයික් වදින වචන වලිය. සාපනේ. අන්න මෙන්න මේ බඳු දේවල් කරන්න පුළුවන්කමක් නැහැ අනුකම්පාව කරුණාව කියන හදවතකට. මොකද එතන ඉස්මතු වෙන්නේ ආත්මාර්ථේ. ඒක රණුන් තමන්ට අයහපතක් සිදුවීම තුළ තමන්ට කරදරයක් සිදුවුන අනිත් අයටත් ඒ අයහපත කරදරේ විනාශය තමන්ව දරුවම දෙවියන් ලව. නැත්තම් තව ඔය රුණියන් දේව සාරම කියලා කතා කරන නම් අතරෙන් කියන්නේ ලව කරවා ගන්න හදනවා. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? ආපදාසු. දැන් තමන් යම් කිසි කලබලයකට කරදරයකට පත් වුණා. දැන් මේ කලබලයේ කරදරයක් බාහිර ලෝකෙ සිදුවීමක්. ඒ කලබලයේ කරදරය බාර ගැනීම තවත් කාරණයක්. දැන් සුන්දරිය මරුවයි කියලා බුදුරජාණන් වහන්සේට චෝදනා බුදුරජාණන් වහන්සේ නිස්සබ්දව ඉන්නවා. බාර ගන්නෙක් නැති දෙයක්. ආනන්ද හාමුදුරුවනේ මේක දරා ගන්න බැරුව වෙන තැනකට යම් කියලා කියනවා. හරි එකම සිද්ධිය. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ මේ අටලෝ දහමට අයිති කාරණාවලින් මිදුණ ලෝකයක් එහෙම නැහැ. ඒවා එදත් අදත් ඉදිරියටත් ලෝක ධම්මතා කියලා කතා කරනවා. බාහිර වශයෙන් උත් ලෝක ධම්මතා පංචස්කන්ධ වශයෙන් දැක්කලත් ලෝක ධම්මතායි. ඒ ධම්මතා හැමෝෙදී මේවා දරාගන්න ශක්තිය නැති අයට වෙච්චි. ඉරණම් ඔබට මතක තියෙනවා. අපැම්ම හිතපු ගමන් සිහි නැති වෙලා යකනවා. මැරිලාම වැටෙනවා. තොල් ගත වෙනවා. අපි ආබාල වෙනවා. තව නොයි ආබාල. කොතරම් දුරට අර සිද්ධියක් දෙයක් කොට අරගෙන කම්පණයටපත් වෙනවද? අන්න ආපදාවට මොන දෙන්න බෑ. එනම් බුදුසමයේ නුගන්වන් ලබන්නේ මෙවදු ආපදා බලාපොරොත්තු නැති ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට සිදු විය හැකි. නමුත් ඒ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. අපට අවශ්‍ය වෙන්නේ මෙරිලා ලබන නිවනක්ද? අනාගත බුදුරේ කම්මුවේ ලබන නිවනක්ද? මේ ආපදාසු අතම මේ මොනදින් සිදෙන කාරණාවලදී කරදරයක් කියලා. කරදරයක් කියන වචනේ පාවිච්චි කරන්නෙත් නැතුව. වදයක් කියන වචනේ පාවිච්චි කරන්නෙත් නැතුව. ඒ නිසා රෝගී බවට පත් වෙන්නෙත් නැතුව. ඒක හේතුඵල ධර්මයක් වශයෙන්. ඇති නැති දෙයක් වශයෙන්. තමා තුළ කිසිදු කම්පනයක් ඇති නොවන්නේ නම්. අන්න ඒබඳු තත්ත්වයකට දියුණු මානසිකත්වයක් නැවෙද්දී අපිට අවශ්‍ය වෙන්නේ. ඒක දියුණු කරගන්න ඕන. දිනු කරගත්තම තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. මා දකිනවා මෙහෙම. තේරුම් ගන්න ඉස්සරයි මේක කියන්නේ. සාමාන්‍යයෙන් බලන්න ඔය වගුරු බිමක තියෙන අලකොළ. අලකොළේ අලුත් අලකොළේ උඩට ජලය වැටුනහම බිංදුවක් වගේ රැඳී පවතිනවා ගෑවෙන්න තුලිස්සලා යනවා. ඒ අලකොළේම මොරළා වියාම ඒ ජලයෙන්ම තෙමෙනවා. එළොංකොලේටත් මේක හරියනවා, කෙසෙල්කොලේටත් මේක හරියනවා. අන්න ඒ වගේ බාහිර ස්වභාවයන් වඳන් නැති, ඇලෙන් නැති ස්වභාවයක් මිනිසත් හදාගත හැකි. ඒ සුත ආර්යසාවක භාවය තුළ. නමුත් අර අසුත පුතග්ජන භාවය තුළ අර කලකොලේ පරණයකට ඒ කොලේම වතුරින් තෙවෙනවා වගේ අපිම මේ අටලෝධහමට අයිති කාරණා බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන පහළ පැනක වැටෙනවා. එතකොට අපදාවන් කරදරයන් දරා ගන්නට බැහැ. ඒකට තමයි දුක් වෙනවා කියන්නේ. දුකටපත් වෙනවා විඳවනවා කියලා කියන්නේ. අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ ස්ථානයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්මතාවයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අරලෝධාමේ කම්පා නොවසේක අපිත් අරලෝධාමේ කම්පා නොවීඳීම කියලා පුතක් ජනයින්ට දරුවන්ට ඉගැන්වුවට මේක කරන්නේ. ඒ කම්පා නොවෙන්නට භාවිතා කළ හැකි ධර්මතාවය කුමක්ද? තරහ ගැනීමේ ශක්තිය ඇති වෙන්නේ කොහොමකින්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් ඔබට. එතකොට එහෙමනම් අර අසුතප්ප ධර්මයේ නොදිනු සුද්ධලේ කියම් සිද්ධියකදී අඳා විද දා වියල දෙවි කම්පාවටපත් වේ දුකටපත් වේ සීනති වෙන්නේ ආවි. තේරුම් ගත්ත කෙනා තේලෝ යතා එක ගනෝ වාතේන න සමීරති. අන්න ගාථාවේ ඒවන් නින්දාප සංසාතුන සමිජ්ජන් දිසංගිතාමින් පෙර අප කරපු ධර්ම දේශනාවක මේක තියෙනවා. වාතේ අවනවා. නමුත් එකට බඳින ගලක් මේක හෙලෙන්නේ නැහැ. වාතේ නෙවතුම නෙවෙයි. අන්නේ වගේ නින්දාප සංසා කියන කාරණා ලෝකේ කවදත් තිබුණා ඉදිරි එකක් තියෙනවා. බුදුන් රහතුන් ප්‍රතිගුණකත අන්නය ගැන කවර කතාද? තේරුම් ගන්න ඕන කාරණාව. නසමිජ්ජන්ති. අන්න මේ කම්පා නොවනවා නම් නොවෙන්න පුළුවන් නම් පඬිතයි කියලා කියනවා. මෙතනදී මට මතක් වෙන තව කරුණක් කියන්න වෙනවා. මේ වගේ අවස්ථාවන්ට මුහුණ දීපුවාම යමෙක් දරා ගැනීමට වෙනත් ක්‍රම හදා ගන්නවා. ඒක හොඳයි නම් බුදුන් වහන්සේ වදාළ පරිදි ඒක සාර්ථක ක්‍රමයක් වෙන්නේ නැහැ. එන අපි මෙහෙම හිතමු. අමුගිසි කෙනෙකුගේ අතරමඟ වීම නැත්නම් තමන්ගේ මුදල් පසුම්බේ නැතිලා යනවා. දැන් ඉතින් ගෙදර ඇවිත් දානයක් දුන්නත් කියලා හිතුවට හරියන්නේ නැහැ. ඒක ඇතුළතින් නැතිවෙන පිළිමන සම්පණයක් ඇති වෙනවා නේද? අර අපි ආදන්න එක කතාවක තියෙනවා. අපි හිමිනමක් යම් ධර්මදේශනාවකට වැඩම කළා. උදේසන උන්වහන්සේට දාන ලැබුණ නැතුව පයින් තමන්ගේ පන්සල සාවයි කියන කතාවක් එක ලස්සන කවිපන්තියක් නමුත් මා කියන්නේ නැහැ ඒක. ඉන්වහ ඉන්පසු උන්වහන්සේ තමන්ට ආහාරව ඉන්න දුන සිදුවන සිද්ධිය දරා ගන්න විදිහක් වෙනවා. බුදුහාමුදුරුවෝ තේරංජාවට වැඩලා තුන් මාසයක් ආහාර නැතුව හිටියානම් මම වගේ තුන්ති කෙනෙකුට ඕකක් දෙයක්ද කියලා. එතනක් ධර්මයෙන් දරා ගැනීම නෙමෙයි හැබැයි තියෙන්නේ. අන්න ඒකයි මම කියනවා. එහෙම දරා ගැනීමක් නෙමෙයි. එහෙම ක්‍රමෝපායන් හදා ගන්න පුළුවන් අපිට. ඉන්න කටු ඇතුළු රින්ගක්ම උට කරදරයක් නැහැ. කබරේ ඇඟ තද කරගත්තාම ගැටුවට රිදෙන්නේ නැහැ. එහෙම උපක්‍රමයක් නෙමෙයි අපි කතා කරන්නේ. මේ ධර්මයේ සරණ කියන එක මේ වගේ දෙයක්. මේ සියල්ලට මුහුණ දෙන්න තියෙන ශක්තියක්. ඒයි අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ වචනේදී අපි තේරුම් ගන්න වෙනවා. යම්කිසි බුද්ධලේකුගේ සංයමයේ සම්මරයේ දියුණුව සත්‍ය අවබෝධය නැත්නම් වත්මන් සමාජයේ තියෙන අවබෝධය සත්‍යම කියන කාරණා තියෙනවනේ. එමත් තියෙනවා මේ සමාජෙ. ධර්මයේ නැති උපකෝදෙන අවබෝධයටපත් වෙනවා කියලා ආරංචි වෙනවා. මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ ගැන කල්පනා කරන්න තෝන් දෙයක් තියෙනවා. උන්ට අවබෝධයටපත් වුණා නම් උන්ට පෙරුවන් පැහැදිලි කරන්න වෙනවා. පුළුවන්කමක් තියෙනවා. උන් අවබෝධයටපත් වුණා නම් ත්‍රිලක්ෂණය පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙනවා. උන් අවබෝධයටපත් වුණා නම් හේතුඵල ධර්මයේ පැහැදිලි කරන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් මොකක් හරි මුලාවක් තමයි තියෙන්නේ. ඒකත් ඔය සම්මත අවශ්‍ය එකයි. මේක මේ විතරම් සංකීර්ණ කරනකුත් නෙමෙයි. නමුත් ධර්මයෙන් පරිබාහිරව මේක සරල කරනකුත් නෙමෙයි. එකයි මෙතන ධම්මං විනානත්ති කියන වචනයක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ සඳහා ලොවට කිසියම් ධර්මතාවයක් හඳුන්වා දෙන්න ලැබුවා. ඒ ධර්මතාවය තමයි ඔබ සරණ කරගන්න ඕනේ. ඒ ධර්මතාවය සරණින් තොරව ඉදත් සමහර අය ගියාදත් යමින් ඉන්නවා. නමුත් ඔවුන් අතරමං වෙනවා. ඔවුන් සංසිනවා මේක. අර සත්‍යම සත්‍යතාවේ නැත්තම් ඒ බුදුන් වහන්සේ වදාළ தত্ত্বයයි කියලා ඊට මෙහා පැත්තේ පුංචි දෙයකට කරකිනවා. වත්මන් අපි මේ සමාජයේ දකින්නේ එහෙම දේවල් හරියට. එනිසායි අපිට මේ පුද්ගලයන් හඳුනා ගැනීමේදී අනුන්ට කීවට අපි කියමුකෝ සහෝදරයෙකුගේ නැත්නම් ඥාතියෙකුගේ එහෙම පැටලුවකදී මානසික වශයෙන් පීඩාවටපත් වෙනවා. ඔක අපහැරලා දාන්න කියලා කියන්න පුළුවන්. නමුත් ඔහුට ඒක ප්‍රශ්නයක් වුණ නිසා ඒක මම කොට බාරගත්ත නිසා ප්‍රශ්නයක් වෙනවා. තමනුත් උදුන් භාවයේ නම් ඉන්නේ තමන්ට ඊට අදාළ ප්‍රශ්නයක් වෙන දඩක මත වුණාම අර ගැටලුවම යාටක් වෙනවා. මේ තියෙන බරපතලකමක් තියෙනවා. එමුත් මේකයි තේරුම් ගන්න ඕනේ. මේ සිද්ධීන් සිතට ගැනීමේ බරපතල භාවය තුළ විද්‍රනාල අඩපණ වීම. උදිර පීඩනය ඉහළ යාම. නැති රෝග තව ඉස්මතු වෙන්න හේතු වෙනවා. ඒකයි අපිට මේ ජීවිතේදී අනවශ්‍ය ප්‍රශ්න ඔළුවේ තබාගෙන ලෙඩ රෝග හදාගන්න අවශ්‍ය නැති. ඉතින් අපිට ප්‍රශ්න මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපායි කියලා අර අපේ යුතුයකම් වගකීම් ධනධාන්‍ය පරිහරණය හැම කෙනෙක් නැතුව ඉන්නේ නැහැ. ඒ යුතුයකම් ඒවා තියෙන්න වෙනවා. දරිද්‍රතාවය කියන එක මේ සමාජයේට දුකක් කියලා පෙන්නනවා. එහෙනම් දරිද්‍රතාවයෙන් පෙළෙන්න බෑ හොයාගන්න. ඒක හොයාගෙන අර හොයාගෙන ඒක දරා ගන්න පුළුවන් කම එක තියන්න වෙනවා. ඒකයි මම මේ සමාජයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම වර්තමානයේ ජීවත් වෙන ස්ත්‍රියතෝ පුරුෂයාට මෙහෙත ගිරියාතෝ ප්‍රවිද්දාට දැන් ප්‍රයෝජනයට ගත හැකි ජීවමාන ධමයක් කියලා. තමන්ට මොන දෙන්න සිදු වෙන ගැටලුවේදී ඒ ගැටලුව දරා ගැනීම සඳහා භාවිතයට ගත හැකි ජීවමාන ධමයක් මේක. අනේ කතා ඒ තත්ත්වයන් තේරුම් ගන්න නැතුව තමයි අපේ අය මේ සමහර විට ධර්ම කියන එකට වැඳුම් පිදුම් කරමින් ඉතර. ධර්ම කියන එක අනාගතයට බලාපොරොත්තු මේ ලබා ගැනීමේ බලාපොරොත්තු සීන ලෝකේ පමණක් ජීවත් වෙනයි. අපි ඊළඟ කොටසට යමු. දැන් මේ කාරණා තුනම පැහැදිලි කරනවා උන්වහන්සේ පොතල් රජතුමාට. සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බ. මෙන්න අනිත් කාරණා. ප්‍රඥාව කෙනෙක් සතු ප්‍රඥාව කොහොමද කියලා වචනකින් දෙකකින් අන්හම් වෙන්නේ නැහැ. ඔහු නැත්තම් ඇය සමග ഇതുමන් සමග නිරන්තරයෙන් කතා බහ කරලා සාකච්ඡා කරන්න ගත්තාම ඒ සාකච්ඡාවට ලැබෙන පිළිතුරු වල අනුව තමයි අපට යමක් ඔහුගේ මානසිකත්වය කොහොමද යාගේ දැක්ම කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රඥා කියන කොටස පිළිබඳව කතා කරන්න ඕන. ප්‍රඥා කියන වචنت සිංහල තේරුමක් දෙනවා ඇත්ත ඇති හැටින් දකින්න නොවන කියලා. මොකක්ද ඇති හැටි කියන එක තේරුම් ගන්න වෙනවා. එතන තමයි අපේ අයට තේරුම් ගන්න අපහසු වෙලා තියෙන්නේ. ඇති හැටි විකෘති හැටි. ඇති හැටි සහ විකෘති කළ හැටි. මොන මේ තත්ත්වයන් තේරුම් ගන්න. අපට ඇත්තට කනට නාසයට යම් කිසි ආරම්මණයක් හමු වන විට අපි ඇති හැටියට මොහොන දෙනවාද විකෘති හැටියට මොහොන දෙනවාද අපිට මොහොන දෙන්න සිදුවෙන්නේ බොහෝ විට පොදුන් ණය වශයෙන් ඇති හැටියට නෙමෙයි තමන් නිර්මාණය කරගත් හැටියට අපට මේ වර්තමාන තත්ත්වයට මොහොන දෙන්නට අපේ සිතේ තියෙන සැකයේ බය තරහව අදපළද ස්වභාවය ආදී මේවා ඉඩ දෙන්නේ නැහැ. එතකොට තමන් බලන්නේ තමන්ටයි දෘෂ්ටි කෝණයකින්. එතකොට ඇද නැති දේත් ඇදද පේනවා. වැරදි නැති දේත් වැරදි පේනවා. සැප නැති දේත් සැප විදිහට පේනවා. ඒ ඇසට පෙනෙනකොට යමක් පෙනෙන ආකාරය පිළිබඳව කනට ඇහෙනකොට යමක් ඇහෙන ආකාරය පිළිබඳව විමර්ශනයක් නැති නිසා අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඇහැට පේනවා කියලා විතරයි. කනට ඇහෙනවා කියලා විතරයි. ඔතේ විමර්ශනයේ කොහොමද කියන්නන්නේ? බාහිර හේතු අවශ්‍යයි රූප. ආලෝකයක් අවශ්‍යයි. වාතයක් අවශ්‍යයි ශබ්ද තරංග සදාන. ඇසේ ප්‍රසාදයක් අවශ්‍යයි. ශබ්දයක් සදානම් කනේ ප්‍රසාදයක් අවශ්‍යයි. මේ සියල්ලට ප්‍රධාන වශයෙන් තව කරුණක් තියෙනවානේ මානසිකාරේ කියලා. එමින් පෙර ඇති කරගත්තු තත්ත්වයක්. මේ මානසිකාරයට අපි ලබා දීලා තියෙනවද කිසියම් නිගමනයක්? ඒක පූර්ණ නිගමනයක්. ඒ පූර්ණිගමණයෙන් බලනකොට අපට හිතක් පේනවාද? ආ උදාහරණයක් කියන්න. ගමක හිටියයි කියලා හිතන්න. බුලත් වලකින් කඩාගෙන, තොල් ගස්කින් කඩාගෙන දැන් ටිකක් කරන මේක පොරව නරකම් කරලා ජීවත් වෙච්ච ළමෙක්. එහෙම අහු වෙලක් තියෙනවා. ඒ අහු වෙලා හොට ගමෙන් ඉන්න බැරිලා ඔහු ගමෙන් යනවා. ගමෙන් ගිහලා වැරදි තීරුම් අරගෙන එක්ක පොඳුරුත්තාපනේ වෙලා නැත්තම් වැරදි හදාගෙන ඊට පස්සේ වසර 10කින් 15කින් 20කින් ධනවත් පුද්ගලෙක් බවට පත් වෙලා ධන තියෙනවා සමහත වාහනේ. ඔබ දකින්නේ හැදිච්ච පුද්ගලයාද වාහනෙන් ගමට එන? ඔයා කොහොම හිටියට ඉස්සරහව ගෙදරවත් යන්න දිත්තක්වත් තියෙන්න දුන්නේ නැහැ කියන අර තරණයකද දකින්නේ ඔබ? ඒක කොහෙද තියෙන්නේ? ඒ පුද්ගලයාගේ දැන් ඒක නැහැ. නමුත් ඔබේ හිතේට තියෙනවා නේද? අන්නේ අපි මේ සිතේ තබාගත් කුකුසක් කොස්සක් මේකෙන් අපි මේ දකින්නේ ඒකෙන් දකින්නට අපි කියන්නේ අපරසින් දකින්නවා කියලා. ඒකෙන් දකින්නට අපි කියන්නේ ප්‍රඥාවෙන් දකින්නවා කියලා. එහෙමනම් අපිට වර්තමානයේ දකින්න මෙතන මාමේ පැහැදිලි කරන කාරණේ වරද්ද ගන්න එපා. මතකය නොවේ. මතකය අපි හැමෝ දෙනට අවශ්‍යයි. සම්පූර්ණ ගමනක් ගියා වුණාම ආපහු එන්න මතක නැත්නම් කොහොමද වෙන්නේ? මතකේ ඉක්මාගිය. ලෝභ දේශ මොහ වශයෙන්. තමා කියන සංකල්පයට යටත් තේසකලා වූ මුලාවන්තිකක් තිබෙනවා. ඒ මුලාවන් ආපහු එනවා හිතට. වර්තමාන මේ යමක් මොන ගැහෙනකද? එතකොට වර්තමානයේ සිදුවීම වෙනකොට අපි දකින්නේ තමාගේ සංකල්පය. මමත් දැන් දකින්නවා මම මේක කියලා. නිදහසින් දකින්න හම් වෙන්නේ නැහැ. හැබැයි අපිට එහෙම පූර්ණ නිගමනයක් නැත්නම් අපි කොහොමද දකින්නේ? එහෙම පූර්ව නිගමනයක් නැත්නම් අපට ඒ මොහොතේ සිදුවෙන සිද්ධි දකින්න පුළුවන්. ඒ මොහොතේ සිදුවෙන සිද්ධියට තමයි පංචස්කන්ධය ඉදින නැරෙම කියලා කියන්නේ. ඇති වෙනව නැති වෙනවයි කියලා කියන්නේ. එතකොට එතන යථාහතත්වයෙන් කියලා කියන්නේ හේතු ප්‍රහත ගන්නවා. හඳුනා ගැනීම සිදු වෙනවා. අවශේෂ කිරීමකුත් නැහැ. අමුතු කම්පාවකුත් නැහැ. ඇති වෙනවා. එහෙම දකින්න අපි හදන නැහැ මේ සංසාර ගමනේදී. අපි හදනම තියෙන්නේ තමන් විසින් හදාගත්ත පූර්ණ නිගමනයක් තුළ නහදෙන්නක. ඒ නිසා දකින්නේම දහ දිනක් සිටියොත් යම් කිසි ප්‍රශ්නයක් දකින්නේම දස ආකාරයක. එළිය තිබෙන්නේ එකදියයි. නමුත් උන්ට පේන්නේ තමන් විසින් උපකල්පනය කරන ආකාරයට. ඒබඳු තත්ත්වයන්ෙහිදී තේරුම් ගන්න වෙනවා අප විසින් නිගමනයකට එන එක. කල්පියා නිගමනයකට පැවිදිින් දරන එක යත තත්ත්වෙන් දැකීම කියලා කියන්නේ. ප්‍රඥා කියන වචනේ ගත්තාම මෙන්න මෙහෙම තේරුම් ගන්න. එතන අප කිතියෙන් මේ වචනේ පැහැදිලි කරන්නේ බොහෝ ධර්ම දේශනාවල මේක පැහැදිලි කරලා තියෙන නිසා. අපි ඕනෑම කෙනෙකුට ජීවත් වීමේදී වර්තමානයේ යමක් හඳුනා ගන්න අවශ්‍යයි. ඒ පංච ද්වාරයෙන් හෝ මනෝ ද්වාරයෙන් කරන වෘත්තියෙන් කරන්න අවශ්‍යයි. ඒකට කිසියම් ආරම්මණයක් ගැනීම අවශ්‍යයි. ඒ ආරම්මණයන් ප්‍රත්‍යයන් අරමුණට අපි සෝප ආරම්මන, සද්ද ආරම්මන, ගන්ධ ආරම්මන, මනෝ ආරම්මන ආදී වත්ත වචන යොදන. එහෙම නැතුව මේ සමාජ ජීවත් වෙන්න බැරි ශරීර කෙනෙක් විදියට. නමුත් ඒ ආරම්මණය සාධාරණ හේතුඵල වශයෙන් හටගෙන නැති වෙනවා. ඒක ඇති හැටියක්. තථා ස්වභාවයක්. අපිට එහෙම කරන්න දෙන්නේ නැති ඒ බාහිර හේතුවල බාහිර ප්‍රත්‍යවලට අපි ළඟ තියෙනා වූ මම නම් වූ හේතු එකතු වෙලා ඒක තමන්ගේ පැත්තට හරවා ගන්න හදන නිසා. එහෙනම් මම නම් වූ හේතු එකතු වෙලා තමන්ගේ පැත්තට හරවා ගන්න ධර්මතාවයට උපාදානස්කන්ධ කියලා කියනවා. ඒක සැප දුක් උපේක්ෂා ආදී කොටස කිසියම් ආකාරයකින් අල්ලා ගැනීමකින් තොරව ඒකට අයිති දෙයට සිදු වෙන ඉඳ වෙනවා නම් ආපසු නැවතත් එකට එක කිරීමකට පරිගැනීමකට නැවත ගැනීමකට හේතු සඳවන් නැතුව අපේ අවදාල අරමුණක් සිදු වෙනවා. ඒ වගේම අර හේතු විතර නැතුව නැතිවීමක් සිදු වෙනවා. අපිට අවශ්‍ය කාරණේ කරගන්නත් පුළුවන් කම්පණයකුත් නැහැ. මේ වර්තමාන මොහොත තේරුම් අරගෙන වර්තමාන මොහොතේ ක්‍රියාවට නැගිය යුතු සියුම් ධර්මතාවයක් ය සුදුරජානන් වහන්සේගේ ඉගැන්වීමේ පවතින. වර්තමාන මොහොත මගහැර ගොස් කරන වෙනත් පැඟවී හෝ දැස් පියාගෙන හෝ වෙනත් ක්‍රියාවක් බවට මේ හඳුනා ගන්න පුළුවන්කමක් නැහැ. පසුගිය දේශනාවක් මා මේ කළා සමහත් විපස්සේ නැති නිසා ඔබට අහන්න ලැබෙන්නේ සාම ඉදිරි විචිතවක් පැහැදිලි කරගන්න ලැබේවි. ඒ නිසා අපි පුද්ගලයන් හඳුනා ගැනීමේදී මේ කාරණා ටික උදව් කර ගන්න වෙනවා. අපිට කෙනෙක් සාමාන්‍ය සමාජයේ කියන්නේ කාලා හඳුනා ගන්නද කියලානේ. නෑ. කලක් ඇතුළු කරලා ඔහුගේ අධ්‍යාත්මය හොයා ගන්න. අවංකද නැද්ද කියන එක. ඔහු සමග කතා බහ කරලා ඔහු වචන කතා කරන ආකාරයෙන් ඒ වචනවල තියෙන ප්‍රාත්‍ය ස්වභාවයෙන් හඳුනා ගන්න. ඔහුට මුහුණ දෙන්න සිදුන කලවලයකදී ඔහු තැන්පත්ද තරහ ගන්නවද අර වගේ අසංවර වෙනවද නැත්නම් කලවලෙපත් වෙනවද එහෙම හොයාගන්න. ඒ වගේම ඔහු වර්තමාන ප්‍රශ්න දකින ආකාරයේ කලබල වෙන ප්‍රශ්න වී හඳුනා ගන්නවාද කියන මේ කාරණේ හඳුනා ගන්න. එතන අපි අන්තිම කාරණේ විතර වදාරන්නේ මේ තත්ත්වයන්ට මොන වීම සඳහා අපට බුදුරජාණන් වහන්සේ වදාළ පංචස්කන්ධයාගේ අනිදුක්ඛානාත්මය. පංච උපාදානස්කන්ධයාගේ අනිදුක්ඛානාත්මය. ඒවත් අල්ලා නොගැනීම නැමැති මේ තත්ත්වයට අපි ජීවුණු වුණාම තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කළේ කාටද? බුදුජාණන් වහන්සේ සත්‍ය ගැටල මේ සූත්‍රයේ කියන්නේ ජටිලයන් රහතුන් වහන්සේ කොසල් රජතුමාට ඔබ වන්දනාගත්ත වැරදි ඔය ඔක්කොම කෙලෙස් සහිතයි කියලා තමයි පරිතුමාට පැහැදිලි කළේ. රජුම මෙතෙන්දී හොඳ තොරතුරුකුත් දෙනවා. ඇත්ත සිද්ධියක් ඒක නෙලිගන්නේ. රජතුමා කියනවා ස්වාමීනි ඔය ඔක්කොම මගේ ඔත්තුපතේ. මම යම් ප්‍රදේශයකට යනවාද ආයන් ඉස්සලා වුනේ පැත්ත ගියන් තොරතුරු පෙළැහැදි ආපහු ඒගොල්ලෝ ඉස්සර උල්වාලා හොඳට කාලා දීලා ඉන්නවා. ඊට පස්සේ මම යන්නේ. ඒකෝ ඒකෙන්ම ඇත්ත සිද්ධියක් සිදුවෙනවානේ. බාහිර වශයෙන් අනිත් පූජ්‍ය පක්ෂයක් විදිහට හෙස්වලාගෙන තමයි උන් දිහින් තියෙනවා. නමුත් ඇත්ත සිද්ධියක් එහෙම නැහැ. මේ කාරණේ අපට අදාළ වෙන්නේ එදා සිද්ධියට අදාළ වෙන්නේ අපට අද සිද්ධියේදී මේ කාරණා තේරුම් ගන්න. මේ පිළිබඳ උන්වහන්සේ පැහැදිලි කළා වූ ගාථාදික කුත් තියෙනවා. ඒකත් අපි පාවිච්චි කරලම මේ ධර්මානුශාසනාව සම්පූර්ණ කරමු. නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉත්තර දස්සනේ සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතෝ ලෝක නිවං චරಂತಿ. හරි ලස්සන ඉගැන්වීමක්. නවන්න රූපේන නරෝ සුජානෝ මනුස්සේක ඔගේ රූපයෙන් වර්ණයෙන් පමණක් හඳුනා ගන්න පුළුවන් තමක් නැහැ. ඊතර දස්සමේන අල්ප දැකීමකින්. මෙතන දැකීම කියන්නේ නැහැන් දැකීමකින් නෙමෙයි මතක තියාගන්න. ටිකක් පුළුල් දැක්මක් තියෙන අවබෝධයක්. එහෙම නැත්නම් එහෙම අර හතු දැකීමකින් නෝ හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. අර සත්‍ය ගැටලියන් සම්බන්ධයෙන් ගත්තා උන්වහන්සේ වදාරනවා. දැන් එතන ජටිල නැත්තම් පූජ්‍ය පක්ෂේ වශයෙන් නෙදා පිළිගනු ලැබුවේ යම්කිසි සමාජයෙන් අයින් වෙලා යම්කිසි පිරිසිදු ජීවිතයක් ගත කරනවා කියන අයනේ. ඒකවල පිරිසිදු ජීවිතයක් නැත්තම් අධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා කියන්න හරි නැත්තම් යම්කිසි වෘත්තියක් ජීවත් වෙනවා කියන්න හරි අදමක් කියනවා. අපි කියනවා වත්මන් සමාධිය නම් නිල ඇඳුමක් කියලා. ඒ නිල ඇඳුමට අයිති වෘත්තියක් තියෙනවා. නමුත් මෙතන පැහැදිලි කරවා දාන්නේ ඒබඳු අන්නායට අයිති ඇඳුම් පැළඳුම් ඒවා සම්බන්ධ නැති අය දරාගෙන ඉන්නවායි කියන එක. කායික වාචික සංවරයට අයිති ඇඳුම් පැළඳුම් එහෙම නැති අය සංවේන් යුතු නොවන් ඒ ඇඳුම් දරා ඉන්නවායි. රත්නම් සමාජයේ පිළිගන්නකොට සමහර විට පොලිස් ඇඳුම් දරාගෙන සොර කණ්ඩායමක් නිරූපිත වෙන්න පුළුවන්. අර සතුකියදා බැංකුවකදී දුනා ඉස්ලාම් ජාතික කාන්තාවන්ටයි ජඳුරවත් පර්දාව ඇඳගත් පුද්ගලයෙක් වර්තමකට ගිහින් තිබුණා. ඒකට අර කාන්තාවක් වශයෙන් හඳුන්වන ඇඳුම ඇඳගෙන ඉස්සලා ගන්න. මේ පිළිබඳව ඔබට හිතා ගන්න ඉඩ තියන්නයි තියෙන්නේ මම හුඟක් විස්තර කරන්නේ නැත්තේ. බාහිර සමාජය වගේම අධ්‍යාත්මික වශයෙන් ගත්තාමත් ඒක එහෙම තේරුම් ගන්න වෙනවා. මේක ඇඳුමේ තියෙන කාරණයක් නෙමෙයි. පුද්ගලින් වශයෙන් ගත්තල අධ්‍යාත්මිකේ තියෙන කාරණයක් කියලා පිළිගන්න. මේ පිළිබඳව අපට තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මුලින්ම පැහැදිලි කළා උගතාව අගට ගන්නේ. අතිරෝපකෝ මත්තිකා කුණ්ඩලෝච ලෝහද්ද මාසෝව සුවන්න චන්නෝ චරන්ති ඒකෝ පරිවාර චන්නේ චරන්ති ඒකේ පරිවාර චන්නේ අන්තෝ අසුද්ධෝ බහිස්සෝබමාන. හොඳ උදාහරණයක් තියෙනවා කතා කරන්න මිනිස්සු අතර. මැටි බඳුනක් ස්වර්ණාලේප කරන්න පුළුවන්. සන්නාලේප. ඊට පස්සේ බැලුවම ඊට පස්සේ සම්පූර්ණයෙන්ම බඳුනම රන්නාලා ආලේපිත වගේ පේනවා. ලෝහ කාසියක් සන්නාලේප කරන්න පුළුවන්. එතකොට ඒක රන් කාසියක් වගේ වෙනවා. ඒ උපමා බුදුජානක මහන්සිය වදාගන්නේ අතුල තියෙන අපිරිසුදු අය. පිටතින් සෝභමාන වෙන ස්වභාවය පෙන්වනවා. සම්පේරු මැටි බඳුනක්සේ සම්ලා උපිත ලෝහ කාසියක්සේ. පිරවර පිරවර බද පිරවර දරාගෙන පිරවෙන් යුක්ත ආරක්ෂා වෙනවා කියන්නේ. මේ සියල්ලේ තේමාව උපමන්ත බුදුන් වහන්සේ පැහැදිලි කරපු එකේ. මේ බුදුන් වහන්සේ වදාරන කාරණේ සංගමයේ සංවරයේ පාරිශුද්ධත්වයේ තියෙන කාරණා ඇඳුමකට බාහිර ක්‍රියාකාරකමකට සම්බන්ධ දෙයක් නෙවෙයි කියන එක. ඒක පිටින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. ඒ කෙනෙකුගේ සිත අපිරිසිදු වීම සහ පිරිසිදු වීම තුළ තියෙන දෙයක්. එයායි අන්තිමට අපි එන්නේ චිත්ත සංකේත අභික්කවේ සත්තා සංකලිස්සන් පිටෝ දාන අවශ්‍යයන් කිව්වා. දැන් මෙතන තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. ස්වභාවයෙන්ම සමාජයේ හැම දිනාගෙම සිතේ අපිරිසිදුම සිදු වෙනවා. එහෙනම් මේ අපිරිසිදු සිත පිරිසිදු කරගන්න පිළදහම බුදු සමය තුළ පවතිනවා. ඒ පිළදහම තේරුම් අරගෙන මගේ යන්න ඕන. ඒ පිළදහමක් නැතුව පෙලක් නැතිව සාමාන්‍ය කෙනා ඉන්න තත්ත්වයයි පරමාදාසී තත්ත්වයයි කිව පමණින් මේක සිදුවන්නේ. සාමාන්‍ය කෙනා කියලා කිව්වම අපි අසුතක් හිතන් ගන්නේ. පරමාදර්ශී පුද්ගලයා කියලා කිව්වම අපි බුදුන් වහන්සේෙන් දැසළු ධාමී අකම්පිත පුද්ගලයා. කොහොමද මෙයා මේ තත්ත්වයට පත් වුනේ? නිකම්ම පත් වෙන්නේ නැහැ. සංසි ධාමයක් අනුගමනය කරලා සමාජයට කරුණු පැහැදිලි කිරීමේදී ධර්ම දේශනා කිරීමේදී හෝ දේශන කිරීමේදී එන මෙහෙම ඔවුන්ට තේරුම් ගත හැකි පැහැදිලි ක්‍රමයක් පැහැදිලි කරන්න වෙනවා. ඒ පැහැදිලි ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි ත්‍රිලක්ෂණයේ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් පටිච්චසමුප්පාදයේ වශයෙන් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ පුද්දලයාට ගැලපෙන පරිදි මේ පුද්දලයා හමු වුණාම මේ ධර්මතාවය පැහැදිලි කරලා තියෙනවා. එහෙම ධර්මයක් තියෙනවා. අපි ඉදිරියේදී එබඳු අවස්ථාවක් ප්‍රයෝගික කරන ධර්මදේශනාවක් පැහැදිලි කරන කල්පනා කරන ලබන. ඒ නිසා ඔබට නිර්වුල්ව නිවැරදිව ඔබට උන දේ වැටෙන්න පුළුවන් අවබෝධයක් තියෙන්න වෙනවා. ඔබ නිවැරදි කරගත තත්ත්වයක් වෙන අවබෝධයක් තියෙන්න වෙනවා. නිවැරදි ක්‍රීම සිදුවෙන් තෝන ඔබේ අපි වර්තමානයේ තව තේරුම් ගන්න වෙනවා. එතකොට ඒ සිද්ධියේදී සමාජයෙන් පරිබාහිර ඔබස් දැස පියාගෙන එන ආරමුණකට මගහැරලා ඉන්නේ කොහොම ඒ කාරුණක් වඩන්නේ කොහොම වන්නේ නැහැ භාවනා. ආවට පැහැදිලි කරන්නම් වචනයක් ඉදිරිදිමකදී අහන්න සිද්ධ වෙන බද්ධ කරත්ත කියන සූත්‍ර වර්ගයක් තියෙනවා. මට හැටියට අධ්‍යයන කායෝ දීගෙන කහේ හරියටම වෙන අතක් වෙන්නේ. මෙන්න මේ බද්දේක රත්ත කියන සූත්‍රයේ බද්දේක රත්තයා කියන වචනයක් තියෙනවා. ඒ ඔබ තේරුම් ගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් ඔබ ඉන්න තැන. එනිසා ඔබට එසේ ඒ සත්‍යයන් තේරුම් ගන්න පුළුවන් වුණාම ඔබ යාවිතු මග පිළිබඳ සැකයක් නැහැ. ඉන්නනතර ඔබේ මගේ යාවි නිරන්තරයෙන් එනිසා අප මේ ධර්මදේශනාවෙන් පැහැදිලි කරන්න උත්සාහ කළේ බාහිර සමාජයේ මේ සිදුවීම් වලින්නව මෙන්න මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන් දියුණුවක් ඇති පුද්ගලයා තමයි මෙතන බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ආකාරය පැහැදිලි කරලා තියෙන්නේ. ඔබට තිබඳු අයගේ ඇසුර ලැබීම තුළ ඒ දුකින් අත මිදෙන මගට පත්වීමට අවශ්‍ය ධර්මතාවයේ තේරුම් ගැනීම සඳහා අද අප මේ කළා වූ ධර්මදේශනාවත් උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනාවක් කරමි. ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ඔබගේ දෙමව්පිය